ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද දෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු චතුන්නම් වික්ඛේ ධම්මානම් අනුනුබෝධා අප්පටි වේදෝ එවම ඉදන් දීගමද්දානම් සන්ධාවිතං සංස්තරිතං මමං ච තුම්හා කං ච තීපි සුසදහවර පෙන්වතනි ඉහතින් මා සඳහන් කළේ තථාගත බුදුපියාණන් වහන්සේගේ ප්‍රකාශයක් උන්වහන්සේ මේ ප්‍රකාශය කිරීමේදී මමයි ඔබයි කියලා දෙගොල්ලම එකතු කරන් තිබෙනවා ඒක කාරණයක් සම්බන්ධයෙන් මේක සංගතිනිකය සඳහන්නා වූ අනුබුද්ධ නැත් සෝත්‍රය කියලා තමයි සඳහන් කරන්නේ එකේ සඳහන් කරන කරුණ මෙන්න මෙහෙම දෙයක්. කාරණා හතරක් අවබෝධ නොකිරීමෙන් කාරණා හතරක් ප්‍රතිවේධ නොකිරීමෙන් අප්‍රතිවේද අනනුබෝධෝ. දිගු කලක් මේ සංසාරේ සැරිසරුව සැරිසරනෝ. කවුරු කවුරුද? මමයි ඔබයි. මමයි කියන්නේ බුදුරජාණන් වහන්සේට ඔබයි කියන්නේ අපිට. දැන් තථාගත බුදුපියාණන් වහන්සේ කරුණ හතර අවබෝධ කරගත්ත නිසා නත්ති දානි පුනත් භව කියලා සංසාර ගමන නිමා කළා. එහෙනම් උන්වහන්සේට මේ දැන්ම ලඟු නෑ. උන්වහන්සේ වුණාට කරුණ හතර අප සඳහා දේශනා කරලා වදාරනවා. මොනවා නොදන්නා නිසාද අපිට මේ සතර ඇවිදින්න සිදු වුනේ? මොනවද අපි දැනගන්න ඕන කියන කාරණාව මේ සතර ගමන නිමා කරන්න අවශ්‍ය නම්, එමත් නැත්නම් මේ සතරේ පවතින දුක නිමා කරන්න අවශ්‍ය නම්. සතරේ පවතින දුක කියන එක ඔබට තේරෙන එකට වඩා ගැඹුරුයි. ඔබ දන්නේ ඉස්සරහක් කුමක් දැක්කක් කුමක් වගේ සතු දෙයක් විතරනේ. නෑ. සංඛාර දුක්ඛය කියලා හදා ගන්න දේ මානසික දෙයක්. ඒක සැබවින්ම තියෙන දෙයක් නෙමෙයි හදාගත්ත දෙයක්. ඒ නිසා විඳින දෙයක් නෙමෙයි ඒක විඳවන දෙයක්. මේ විඳවන දෙයින් විඳීමටපත් වෙන්නට තමයි ආවහු උදවරෙකුගේ මඟ මංසලපුර නැත්තම් මාර්ගෝපදේශකත්වය අවශ්‍ය වන්නේ. එබැවින් ලැබීති වෙන කාලයට අනුරූපව මෙම කරුණු හතර විග්‍රහ කරමින් ඔබට මත තථාගතයන් වහන්සේ වදාලා වූ මේ ආනාවබෝධයට කාරණා අවබෝධයටපත් කරගන්නේ කොහොමද කියන කරුණු පැහැදිලි කිරීමයි එම ධර්මානුශාසනාවෙහි ඉලක්කේ නැත්තම් අරමුණ වන්නේ. කතමානි චත්තාරි කියලා බුදුන් වහන්සේ වදාරනවා නීගාවට. ඉන්පස්සේ එක එක පදේ පැහැදිලි කර වදාරනවා. අරියස්ස භික්ඛවේ සීලං අනනුබෝධෝ අප්‍රතිවේදෝ. ඒ තේරුම නේනම් මහණනි ආර්ය සීලය අවබෝධ කරගත්තේ නැති නිසා ප්‍රතිවේද කරගත්තේ නැති නිසා තමයි සසර මේ ඇවිදින්න උනේ ඇවිදින්න වෙන්නේ කියන එක පැහැදිලි කරලා තියෙනවා. එමෙතන ශ්‍රී ලංකාව වලට ආර්යයන්ද ආර්යස්ස භික්ඛුවේ කියලා තියෙනවා. මේ සමාජයේ තේරුම් ගන්න ඕන කාරණයක් තමයි. ඒක මේ ආර්ය සීලය කියන්නේ මොකක්ද? සීලය කියන්නේ මොකක්ද කියන එක. නමුත් පාසල් අධ්‍යාපනයේ පටන් සහ දිනපතා සීල සමාදානයේක නිරතව සිටින අවබැවින් සීල කියනකොට ඔබට ශික්ෂාපද මතක් වෙනවා. නමුත් මේකට පද සමාදානය උද්දල සංවරය කියලා කියනවා. එහෙනම් මේකට ආර්ය සීලය කියන්නේ නැහැ. ආර්ය සීල ආબોධ කරලා නම් සසර ඇවිදින්නේ නැහැනේ. හොඳයි සසර ඇවිදින සීලය හොයලා බලමු අපි කාගාවද තියෙන්නේ කියලා. තේනවානි වික්කවේ පුණ්‍යකරේවත් උනේ කතමානි තේනේ දානමයන් පුණ්‍යකරේවත් උන් සීලමයන් පුණ්‍යකරේවත් උන් භාවනාමයන් පුණ්‍යකරේවත් උන්. අනේ දාන සීල භාවනාවල සීලයක් තියෙනවා. දාන සීල භාවනාවල දානය මිනිසුන් අතර දෙවියන් අතර පැවිද්දේ ආවිවරණ සැප බලසඳහා. දානෙසා සීල දෙකම අඩු සීලය සුභාග්‍ය සම්පන්න වීමට, මධ්‍යම සීලය සෞභාග්‍ය සම්පන්න වීමට, උපරිම සීලය දෙවියන් අතර ඉපදීමට. එහෙනම් මේ පංචශීලයේ පටන් උපසම්පදා සීල දක්වා ශික්ෂාපද සීලය තුළ විපාකය මිනිසුන් අතර හෝ දෙවියන් අතර උත්පත්ති ලබන එක සංස්කාරයේ පරිසරයම නතර වෙලා නැහැ. දාන සීල දෙකෙන් තමයි කාමසුගතිය උපදින්නේ, පාපයෙන් තමයි කාමදුගතිය උපදින්නේ. අය ඒ දාන සීල භාවනා පුණ්‍ය කර්මයේ භාවනාවෙන් තමයි රූපී අරූපී භවතල උපදින්නේ. ඒක විදර්ශනා භාවනාව නෙමෙයි, කුණ්‍යතිරි වස්තු භාවනාව. ඒ කියන්නේ රූපාවචර අරූපාවචර ඥාන උපදවා ගන්න මේ භාවනාවෙන් ඒකත් පුණ්‍යක්‍රියාවක්. ඒකටත් හම්බෙන්නේ සංසාරික විපාක. මේ ධර්මානුශාසනාව පැහැදිලි කිරීමේදී මේ දෙක නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ ශීලය කියන එක තේරුම් ගන්නට. එහෙනම් ඒ ශීලය ආර්ය වෙන්න බෑ. ඇයි ඒ එක මෞකසේ බිහිවි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් සලකාගෙන උදේ ඉන්න පුද්ගලයා අහස දක්වා ඉන්නවා කියලා සලකාගෙන තමයි ශික්ෂාපද සමාදානයේ ශීලය. ඒ ශීලයේ කියන එකේ තේරුම ශික්ෂාපද උච්චාරණය නැත්තම් කියවීම නෙවෙයි, විරතිය. විරතිය කියන්නේ වෙන වීම කියන එක. ඒකෙන් කියන දේින් වෙන් වෙනවා නම් එයා ගාව ශීලය තියෙනවා. නමුත් මේ වෙන් උනේ සත්‍යයෙන් දුරුයි. කාමයට යනකල නෙවෙයි. ඒක දුරෝපස්තරවදී තමයි පරිපූර්ණ ජීවන ආදි කර්මයන් පස්සෙන් ගන්න පුළුවන් මේ කතාවයෙන් සම්බිවස්තු. එනිසා මේ කතර කරන ශීලයේ දාන සීල භාවනාවල ශීලයේ කොටලා මේ මේකේවත් සූත්‍රවල තමයි. සසල පරිදීන් කරන්නේ අරිපංච සීලකට කරපිටා. මොකද අපි සීලේ කියලා. අරිපදයේදී පාදස්ථානයක මොනවාකටද අපි සත්‍ය පරිස්සාවක පරිස්සවින්නේ අපේන්නේ. මේ ආර්ය පදයේ ಭಾರತයේ දෙලක් වෙන්නේ උසස් කියන අර්ථය හම්බවන්න. සල්හම් නැති ಭಾರತයේ නම් ආදරණ මිත්‍රයෙක් සුභම නැති කරේ ආදරයන් මාසෙන සම්මතල ආර්ය කියන පිටි උසස් කාර්යයක් කරනවා. සතරකන් මහත් පරලෝකයි. සතරකන් මහත් පරලෝකයි. සතරකන් මහත් පරලෝකයි. සතරකන් මහත් පරලෝකයි. අන්නේ සිල් සතර නැත්නම් සත්‍යකාමතර බුදුන් වහන්සේ සත්‍ය සමාරි ආරියස් තමයි තමයි කාරක කරත්තක් නම් අන්නේ කිව්වා ඒක ප්‍රතිම සමාරි කියලා කියනවා සමාරි සම්පත සමාරි සම්පත සමාරි සම්පත පංචස්කන්ධයේ ආත්මය කොට ගත්ත අයට අනාත්මය බලන්න කියලා දේශනා කරලා තිබෙනවා. අන්න අර අනාර්යකාන්ත සීලය තුළ පංචස්කන්ධයේ ආත්මය තුළ තමයි ශික්ෂාපද සමාදානය වෙමින්, ඒකට අදාළ පුණ්‍ය කර්ම රැස් කරමින් සසරින් ගැලවෙන්න බැරුව සංසාරිතං වෙන්න වෙලා තියෙන සම්භාවනය කරන්න. නවත්තන්ට නම් ආර්යකාන්ත සීලය දැනගන්න වෙනවා එහෙනම්. මම දකිනවා ආර්යකාන්ත සීලය ආරම්භ වෙන්නේ සෝවාන් වලින්, රහත් වලින් නිමා වෙන්නේ. අන්නේ සෝවාන් පුද්ගලයා සෝවාන් මවණවාන් ආදී මාර්ගපලිවලින් රහත් ඵලයේ දක්වාපත් වෙන්නට අවශ්‍ය සම්මයක් ඇද්ද සම්මයක් ඇද්ද ඒක තමයි නේ. අර ඒක තමයි අර බල දාමිත්‍ය බව නිරෝධ දාමිත්‍ය. සතර සැකල් හේතු අපහැරලා පුළුවන් කමක් තිබෙන්නේ. මේක දේශනා කරලා තියෙන්නේ ශික්ෂාපද වලින් නෙවෙයි. මේක දේශනා කරලා තිබෙන්නේ පුද්ගලයෙකුගේ ජීවිතයේ ශනිකව ඇති වී නැති වෙන රූප වේදනා සංඥා සංකාර නම් වූ ස්කන්ධ පංචකය මුල් කොටගෙන ස්කන්ධ පංචකය වරදවා ගැනීමෙන් සතරට බැඳෙනවා. ඒක අනාර්යයි. ස්කන්ධ පංචක නිවර්ද කර ගැනීම තුළින් ආයෙ ලබන ඒ සීලයෙන් තමයි මේ සසර සැරිසරන්න තියෙන හේතුව අවසන් කරන්න පුළුවන්. එනිසා ඒක ගෞතම සසුන තුළ සදහම් හොයන ස්ත්‍රී පුරුෂ ගිහිපැවිදි ඕනෑම කෙනෙකුට සසරෙන් නිදහස් වෙන්න නම් ආර්යකාන්ත සීලය අවබෝධ කරන්ට වෙනවා, ප්‍රතිවේධ කරන්න වෙනවා. අතක තබා ගන්න. ඒක ත්‍රිපිටකේ යම් යම් තැන්වල සඳහන් වෙනවා ආර්යකාන්ත සීලානි කියලා. නමුත් ඒක සමාජයේ එහෙම භාවිතා වෙන්නේ නැහැ. කාන්ත කියන්නේ කැමත, ආර්ය කියන්නේ ආර්යයන්. ආර්යයන් කැමති. ආර්යයන් කියන්නේ මාර්ගඵලලාභින්, ඔවුන් කැමති මුඛයටද කියලා හොයාගන්න වෙනවා. එතකොට ත්‍රිපිටකගත සූත්‍ර දේශනාවල මම දකිනවා ආර්යයන් කැමති දේ. ඔබ කැමති දේ නෙමෙයි. ඔබ දැන හෝ නොදැන කැමති වෙන්නේ අරමුණු රසයේ විඳ ඊට අදාළ ආසාවක් ඇඳීමක් ගැටීමක් සහිතව චිත්තාභ්‍යන්තර ගත කරන්නට හේවත් හේතු ඉතුරු කරන්නට අවශේෂ කරන්න. හේරු අරමුණු හිතුරු යලි හට ගන්න හේතු ඉතුරු කොට අවසන් කිරීම අවශේෂ නිරෝධය කියන පදේ යටතේ අපි සඳහන් කරනවා. එතකොට අවශේෂ නිරෝධය නෙවෙයි හරි සාන්ත සීලෙන් වෙන්නේ නිර්වස්ථේස නිරෝධය. තස්සායෝ තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන භව නිරෝධෝ කියලා සූත්‍ර දේශනා සිය ගණනක තියෙනවා. එහෙනම් ඇසෙන් කනට කනෙන් නාසයෙන් නාසයෙන් දිවට අරමුණෙන් නරමුණට පවෙන් පිනට වෙනින් ධානයට මේ ඉපදෙමින් මැරෙන යන ගමනේදී සසර හදන්නේ මේ මොහොතේ අරමුණේ මුලා වීම තුළ ලෝභ මොහෝ දේශ මොහයෙන් ගැනීමෙදී. එතකොට ඒක අනාර්යයි. මෙන්න මේ ලෝභ මොහෝ දේශ මොහයෙන් නොගෙන අවසන් කිරීමේදී ඇති වෙන සංයමයේ සංවරය තමයි ආර්යකාන්ත කියන්නේ. ආර්යයන් කැමති සසරේ පැවැත්මට නෙවෙයි පැවැත්මට වඩා ආර්යයන් ධර්මයේ කියන එක හඳුනාගෙන තියෙනවා. ධර්මයේ කියන්නේ නිවීමට ගැඹුරෙන්ම නිවීම සරණ කොටගෙන ජීවත් වෙනකොට ඒ නිවීමටපත් වෙන්නට රකින්න සීලය තමයි අරේකාන්ත සීලය. එහෙදී ඒ අරේකාන්ත සීලයේදී මොකද වෙන්නේ? ක්ලේශයන් ප්‍රහීන වෙනවා. ලෝභයේදී ලෝභය, දේශයේදී දේශය, මෝහයේදී මෝහය ඒවා ක්ෂය වෙන්න පුළුවන් කමක් තියෙනවා. අන්න මේ ක්ෂය ප්‍රතිපදාව ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නිබ්බාන. එහෙමනේ පෙන්වන්නේ. වර්තමාන ස්කන්ධ පංචකයට උපදින්නා වූ ලෝභය හෝ මෝහය, දේශය හෝ මෝහය අනාගත ඵලයක් උපදින පදනමක් බවට පත් කරන්නේ නැතුව අවසන් කරන්න පුළුවන් වෙන්නේ එන මේ අරියකාන්ත සීලයේ. මේක සිස්සාපදයක් නෙවෙයි. මේක එක වචනකින් පාවිච්චි කරන්න පුළුවන් පංචස්කන්ධය අනිත් පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛානාත් වශයෙන් දැලීම කියලා. තව වචනකින් පාවිච්චි කරන්න පුළුවන් නිර්වශේෂ නිරෝධය දැලීම කියලා. තව වචනකින් පාවිච්චි කරන්න පුළුවන් දුකට හේතුව නැතිකොට දුක නැති කර ගැනීම කියන එක. අතකට බලන්න. ඒ වචන වවුන වචනකින් පෙන්වන්නේ අර භව නිරෝධාය නිබ්බාණං කියලා නේ කියන්නේ. භව ගාමිත්වය සතරයි භව නිරෝධය පිණිස කටයුතු කිරීමේදී කිසියම් සංගමයක් භාවිතා කරනවාද? අන්න ඒකට තමයි මේ අරියසන්ත සීල කියලා කියන්නේ. අපිට සම්පූර්ණ පැයම අරන් මේක පැහැදිලි කරන්න තමයි මේ වෙලාවේ වෙන්නේ. නමුත් අපිට කාරණා හතරම පැහැදිලි කරන්න ඕන නිසා ඔබ මේවා අපි පැහැදිලි කරන මාධ්‍යwidetilde වෙනවා. ඒ වස්තේ තේරුම් අරගන්න උත්සාහ කරන්න. ඔබ එතකොට දැන් සීලය කියලා අවබෝධ කළේ මොකද්ද? ශික්ෂාපද සමාදානය. ස්කන්ධ පංචකෙන් පංචකයට මිනිසා මියන බව, ස්කන්ධ පංචකෙන් පංචකයට සසර උපදින්න හේතු තියෙන නිසා සසරක් තියෙන බව, සසර හදන බව, තව හෝ පින හෝ ධාන උපාදානය තුළ එළවින් ඒවට ශික්ෂාපද වලින් මේ පාලනය කරන්න ශික්ෂාපද වලින් මේක පාලනය කරන්න බැරි බව තේරුම් ගත්තාම මෙන්න මේ සංවරය, හරේකාන්ත සීලයේ සංවරයේදී මේ සසර ගමන කඩන්න පුළුවන් මෙතන. බන්ධනේ බිඳින්න පුළුවන්. අන්න ඒක තේරුම් අරගෙන අනුගමනය පුද්දරන පොද්දලින්ට තමයි ආර්යයන් කියලා කියන්නේ. වුන් කැමති ඒ සතර ගමන නිමා කරන සීලයටයි. ඉතින් අපි ඔබත් එහෙනම් බුදුන් වහන්සේ ඒක අවබෝධ කරන සමාජයට දේශනා කළා. ඔබත් අවබෝධ කරගන්න ඕන අරිසන්ත සීලය සතර ගමන නිමා කරන්න නම් අනිත් ශික්ෂාපදවල භවගාමිත්වය සහ ලෞකික සැපෑරුණාම භව නිරෝධ ගාමිත්වය නැහැ කියන එක කවදා හරි තේරුම් ගන්න ඕන. දෙවෙනි කාරණේකුත් වෙනවා. අරියස්සබික්කවේ සමාධි අනනුබෝධෝ අපටිවේදෝ ආරිය සමාධිය. මේ සමාධියටත් ආර්ය අනාර්ය පදයක් වදලා තියෙනවා. දැන් අර සීල සමාධි ප්‍රඥා, ප්‍රඥා සීල සමාධි, සම්මා සමාධි, මිත්‍යා සමාධි ඔහොම තියෙනවානේ. සමාධින් වික්‍රේ භාවයට බුදුන් වහන්සේ වදාහරනවා. එතකොට මොකද්ද මේ ආර්ය සමාධිය සහ අනාර්ය සමාධිය කියලා කියන්නේ? සමාධි පිළිබඳව තේරෙන්නේ කිසියම් ආකාරයක අරමුණු වළක්වන පාලනය කරන අරමුණට ඉරණොදෙන ගති ලක්ෂණයක් නැත්තම් පුරුද්දක් හුරු කරගත්තොත් විතරයි. අනිත් පැයට ඒක තේරෙන්නේ නැහැ. නමුත් මේක හුරු කරපොයි ಭಾರತೀಯ සමාජයේ හිටියා. ගෙදර දොර අතහැර වනාන්තරයට ගොස් කසින නැත්නම් ධ්‍යාන වඩනවා කියලා මේ සංසුන් සිතේ සංසුන් බව. මේ සංසුන් බව සාමාන්‍යයෙන් තේරුම් ගන්න කියලා දෙන්නම් මෙහෙම. ඔබට ඔය රිලෙවෙක් අත්ෙන් අත්තර පනිනවාගේ අරමුණෙන් අරමුණට යamak තියෙන්නේ. යාන්තරයෙන් ඉන්න බෑ ඔබට. නමුත් මේ සමාධිය වඩා ගත්තාම පැයක හෝ දෙකක හෝ කාලයක් සංසුන්ව හිටිය හැකි. එතකොට ඒ යම අරමුණ පමණයි පවතින්නේ. ඒක සිතේ බලවත් නිසා අනිත් අය නෙමෙයි. ඒක තියෙනව නෙමෙයි මොහොතක් පාසා නැසෙනව. නමුත් ඒකම නැවත උපදින නිසා වෙන දේවල් එන්නේ නැත්නම් ඒවැ දුක නෑ. මේක සමාධිය කියලා කතා කරනවා. මේ සමාධිය හොයන්නේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි. අර ආලාර කාලාම උද්දකරම්පුත්ත වාදීන් තමයි මේ සමාධිය හොයන්නේ. ඒ නිසා ඒක ආර්ය සමාධිය නෙමෙයි අනාර්ය සමාධිය. හඳුර බලන්න. ආකාසානංචායතනේ, විඥානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේවසඤ්ඤා, නාසඤ්ඤායතනෙට ගත්තත් අනාරිය සමාධි. මන්දයත් සෝවන් මාර්ගස්ත වරස්ත එතන නැහැ කියන කාරණා. සමාධිය හොයාගන්න පුළුවන් විදියක් තියෙනවා. ඔබ පොතරම් කෙලස් බහිත පුද්ගලයෙක් වුණත් බොහොම ආදරෙන් පිරිත් එකක් හයියෙන් කියන්න, නැත්නම් වන්දනාව හයියෙන් කරන්න. එහෙම කරලා ඉවර වුණාම ඔබට තේරෙවි ඔබේ හිතට මොකුත් එන්නේ නැති තැනක් හිතේ තියෙන බව. ඒක සෝවාන් හරි ජීවන හරි කියලා හිතන්න එපා. ඒ අනුසාරයෙන් හොයන්න ඊට පස්සේ. එහෙම ඉන්න බැරියයි. එහෙම ඉන්න කැමති වුණාට දැන් ඔය වර්තමානයේ ධර්මයේ තේරුම් ගත්තේ නැතුව මේ සමාධිය වඩනා යස් දෙක පියාගෙන ඒක අරමුණක උත්සාහ කරන්නේම අරමුණ වෙන්න දෙන්නේ නැතුව ඉන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ අරමුණ වෙන්න හේතු තියෙනකොට එන බව. දැන් සාමාන්‍යයෙන් අපි ගඟක් හරස් කෙරුවට කඳ මුදුනට වහිනවා නම් උල්පත් වලින් ජලයෙන් එක වළක්වන්න බෑනේ. එහෙනම් ගඟ වළක්වන්න උල්පත් වලට වතුර වැටෙන්න කවත්තන්න වෙනවා. නමුත් අපි ගඟ හරහට හරස් කරලාට හරියන්නේ නැහැ. ඒ වගේම අතරමඟ බාධකයක් දැම්මට අර එන හාද නවත්තන්න බෑ. ඒ නිසා බුදු සමයෙන් පරිබාහිරව ලබාගත් ආ වූ සමාධි සියල්ල අනාරිය සමාධි. මේ ආර්ය සමාධිය අනන්තරික සමාධිය කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඉසිතින් සමාධි මානන්තරිකන්නේ මා. සේස බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් වර්ණා කරපු දෙයක් තියෙනවද? ආනන්තරික සමාධිය. සමාධි නා තේන සමෝන විජ්ජති. එහා සමාන සමාධියක් නැහැ. ඉදම්පි ධම්මේ රතනං පනිතං. අන්න ධර්මයේ අර සමාධියටයි ධර්මයේ කියන්නේ. ලෝකෝත්තර සමාධිය. අන්න මේක හමු වෙන්නේ කෙලෙස් නැසෙනකොට සෝවාන් සිත පහක් දක්වා. අතක පියාගන්න. ඒක පළල් වෙන එකයි වෙන්නේ. ඒකට ඕනනම් ඊට පස්සේ සෝවාන් සකෘදාගාමී අනාගාමී රහත් ඔස්සේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියලා දැනගන්නත් පුළුවන්. නමුත් ඒක ලෞකික නෙමෙයි ලෝකෝත්තර. දැන් අර ලෞකික සමාධි අරමුණක් ආයතනයක්. අනිත් අරමුණේ නැති නිසා සාන්ත භාවයක් තිබුණාට මේක බිඳ වැටුණාම ඒවා එන්න භවගාමී හේතු ඉතුරු වෙලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මාර්ගඵල ලාභීත්වය තුළ මේ සමාධිය හමු වෙනකොට ක්ලේශයන් නැසෙන්න නැසෙන්න සමාධිය හම්බ වෙනවා. එතකොට ඒ සමාධියේ ආරම්භයක් අවසානයක් ඉදීමක් පරිගමක් නැති වෙයි ලෝකෝත්තර සමාධි කියලා කියනවා. එතකොට මේක අවබෝධ කරගන්න ධර්මයේ තේරුම් අරන් සෝවාන්යන් පස්සේ මේක තේරෙන්නේ අනිත් පැයට තේරෙන්නේ අර අනාර්ය සමාධියනේ. වර්තමානයේ තේරුම් ගන්න මේ අනාර්ය සමාධිය ආර්ය සමාධිය වශයෙන් සලකලා තමයි උගන්වන්නේ, ඉගෙනගනු ලබන්නේ, පුහුණු කරනු ලබන්නේ කියන එක. බුදුන් වහන්සේ සමාධි භික්කවේ භාවයට කියලා කියන්නේ අනාර්ය සමාධියක් වඩන්න කියලා නම් නෙවෙයි. මොකද බලන්න ඒ උන්වහන්සේ ධර්මයේ සරණින් මේ සංසුන් බව මතු කරගන්න කියන එකයි මේ වඩන්නේ. ඒකේ වඩන්න දෙයක් නැහැ. ක්ලේශයන් ප්‍රහීන වෙන්න ප්‍රහීන වෙන්න ඒක තමයි වැදෙන්නේ. නමුත් ඒක වඩන්න තේරුම් ගන්න වෙනවා. ඒක නිසා ඒ සමාධිය නැති නිසා තමයි අර ලෞකික සමාධිය වලට රැවටෙන්නේ සහ ඒවා නිවන් වශයෙන් සලකනු ලබන්නේ. වර්තමානයේත් මේ තත්ත්වයන් තේරුම් ගන්න වෙනවා සමාධිය කරමින් ඉන්න බව. ඒක පහසුයි. පහසු වුණාට ඒකට සද්ධර්මයක් අවශ්‍ය නැහැ. බොජ්ජංග වැඩිමක් සිදු වෙන්නේ නැහැ. ඒක කෙලෙස් ඈත් වෙමින් සමාධිය පළල් වෙනවා. ඔබ හිතන්නකෝ ජලාශයක පාසි තියෙනවායි කියලා. ඉඩ තියෙන මීටරයක් විතර ප්‍රමාණයක්. නමුත් තව සතියක් ගියොත් මේක වැහෙනවා. වැහෙන්නුනේ තව ටිකක් අරන් දැම්මොත් මීටරේ 2 වෙනවා, 2 3 වෙනවා, 3 4 වෙනවානේ. ඒ නිසා ඔබට වැයෙන් භාගයක් වැයෙන් 3 කාලයක් අරන් දාන්න පුළුවන්. ඒ තරමට එතකොට පැහැදිලිය හස මේ සාගරේ මේ ජලය. නමුත් ආපහු එක මුලක් හරි එක පැලයක් හරි තිබුණොත් අර ඊඩ ඔක්කොම ආපහු වහනවා නේද? සමාධිය ජලහස්තේ සමාර්ධනම් කෙලෙස් වල ස්වභාවය යටපත් වුණාට ආපහු ලියලා එනවා වගේ කෙලෙස් යටපත් කරන සමාධියක් තුළ ආපහු ඒවා ලියලා ඇවිදින් සසර ගමන හදලා වෙනවා. මේ සම්බන්ධයෙන් වචනයක් තිබෙනවා මම මේක පැහැදිලි කරලත් තිබෙනවා දැනගන්නවා නම් හොඳයි මෙහෙම කියන්නම්. ඔය සංසුන් ස්වභාවය සම්බන්ධයෙන් වචනයක් ධ්‍යාන කියලා වචනයක් පාවිච්චි කරලා ලෞකික ධ්‍යාන ලෝකෝත්තර ධ්‍යාන කියලා මේ දෙක අතර බෙදලා තිබෙන බව සමාජයේ බොහෝ විට වචනින් විතරයි දන්නේ නැහැ කාරණාව. මේ පිළිබඳ මහකච්චායන මහරතන් වහන්සේ සමාජයේ හිලිතරව්වක් කරමින් ඥානානි විරාගානි තානි ද්විදානි කියලා කියනවා. ඥාන නම් වර්ග දෙකක් දෙකම විරාගිකයි. අන්න බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර හිටියා වූ සමාධිය ලබා ගත්තායි කියලා යටපත් කරලා ඒ නිසා නීවරණ යටපත් වූ බැවින් මෙතන විරාගිකයි. නැතිලා නෙවෙයි. ලෝකෝත්තර ධානය යන කට්ටියට ක්ලේශ නැති බැවින් විරාගිකයි දෙකම විරාගිකයි. හැබැයි ද්විධානය කියන්නේ දෙපැත්තක් කියන එක. අර කැලේ හිටපු අයගේ නැත්තම් අනාර්ය පුද්ගලයන් ධානයට පේනවා බොජ්ජංග විප්පයුක්තානිච. බොජ්ජංග රහිත ධානයක් ඒක. අනිත් එක බොජ්ජංග සම්පයුක්තානි කියන ආර්ය ධාන ලෝකෝත්තර ධාන සත්දම් විචේ බොජ්ජංග වැඩෙනකොට කෙලෙස් නැසීමෙන් පළල් වෙන එක. බොජ්ජංග විප්‍රයුක්තානි බාහිරකානි. බොජ්ජංග විප්‍රයුක්තාන සතරෙන් පරිබාහිරයි. පිස්සු විස්සුනි උපාස උපාසිකා නමින් හෝ ඇඳුමින් හිටියට බලන්නේ එක නම් අතක පියාගන්න සතරෙන් බාහිරයි කියන්නේ වෙනත් ආගම් වල තියෙනවා කියන එක නෙමෙයි. ආර්ය විනයෙන් පරිබාහිරයි කියන එක. බොජ්ජංග සම්පයුක්තානි ආර්ය පුද්ගලානි එහෙනම් සෝවාන් වලින් එහා පැත්තට තමයි මේ ආර්ය මේ ධානයේ බොජ්ජංග සහිත ධානයේ තියෙන්නේ. අන්න ඒක තමයි මේ ආර්ය ආර්යස්ත වික්කවේ සමාධින් මේක හඳුනාගත්තේ නැති නිසා අබුද්ධෝත්පාදවල ඉතලා ඒස් නැතිපත් කළා ජාතක කතාවල සඳහන් කරලා තියෙන පරිදි කැලේට ගිහින් කසින වඩා ධාන උපදවාගෙන බඹලෝ කාලක් ක්‍රියා කරලා ආයෙ මෙහාට එයි. අභිදේ සංසාර ගමනේදී. එතකොට එහෙනම් පවෙනුත් ධානය පවෙනුත් සරිසරන්න පුළුවන් සසරේ සීලෙනුත් සරිසරන්න පුළුවන් සසරේ ඒ වගේම මේ ලෞකික ධානත් ආරි දාන නොවන නිසා සසරේ රැඳී සිටීමෙන් යාය පුනර්භවයකට එන්න පුළුවන්. එහෙනම් ඒක අවබෝධ කරගන්න නැති නිසා අන්න බුදුරයා මේක අවබෝධ කරලා සමාජයට පැහැදිලි කරන එක තමයි ධර්මදේශනා කිරීම කියලා කියන්නේ. අපට ඒ නිසා ඒ පිළිබඳව ඕනකමක් තියෙන්න වෙනවා. අපි තුන්වෙනි කාරණයටත් යනවා බලන්න. අරියස්ස වික්‍රේ පඤ්ඤා අනනුබෝධව අපටි වේදෝ. ආර්ය ප්‍රඥාව එකක් තියෙනවා මේ සීල සමාධි ප්‍රඥා ප්‍රඥා සීල සමාධි කියලා අපි ඉගෙන ගත්ත වචනයක් තියෙනවා මොකද මේ ආර්ය ප්‍රඥාව කියලා ප්‍රඥා කියන එකට සඳහන් කරනු ලබන්නේ ඇති හැටියෙන් දකින කියන එක නමුත් ඇති හැටියෙන් දකිනකොට ඒක එහෙම තේරෙන්නේ නැහැ අපි මෙහෙම බලමු පාසල් අධ්‍යාපනය දහම් පාසල් අධ්‍යාපනය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උගන්වනවා උගන්වලා විභාගවල කියන්න හැම දිනාටම පාවිච්චි උගන්වනවා මේක සීල සමාධි ප්‍රඥා කියලා. හොඳයි ඔබ ආපහු ගෙදර ගිහින් නැත්තම් මම කියවයින් පස්සේ පොතක් අරගෙන සම් ලියන්න ආරස්ඨායක මාර්ගේ. සම්මා විචි සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව ආයම සති සමාධි. දැන් මේක කඩන්ඩ ත්‍රිශික්ෂාවට ඒකට තමයි මේ සීල සමාධි ප්‍රඥා කියන්නේ. කඩපුවම කැඩෙන්නේ සම්මා විචි සම්මා සංකප්ප ප්‍රඥා. වාචා කම්මන්ත ආජීව සීල. වායාම සති සමාධි සමාධි. විහිති ආකාරයෙන්ම අරියස්ථානික මාර්ගයේ කවුරුත් සම්මා වාචා වලින් පටන් ගන්නයි දික්කරණි පාඩම් කරන්න තියෙන්නේ. විහිති ආකාරයෙන් මේක ප්‍රඥා සීල සමාධි. නමුත් මෙන්න මේ ප්‍රඥා සීල සමාධි ආර්ය ප්‍රතිපදා යට වුණාට පස්සේ තමයි සීල සමාධි ප්‍රඥාවට ඇවිත් තියෙන්නේ. දැන් මේක සීලයේ කියන්නේ ශික්ෂාපද සමාධිය, සමාදානය, සමාධිය කියන්නේ ලෞකික සමාධිය, ප්‍රඥාව නාගත බුදුහාමරංගේ සාසනෙට මිසක් මෙහෙ බෑ. අන්න ඒක තමයි ඒක තියෙන වැරැද්ද. නමුත් මොකද්ද මේ ප්‍රඥා කියලා කියන්නේ? මේ සම්මාදිට්ඨිය නැත්තම් මේ සම්මාදිට්ඨි ප්‍රඥාව කියලා කියන්නේ. ඔය සම්මාදිට්ඨිය දානේ කුසල කුසල කර්මයන් විපාක ඇත කියන පින්පව විපාක විශ්වාසය. දසස්තක සම්මාදිට්ඨිය. ඒක ආරිය නෙමෙයි අනාරිය සම්මාදිට්ඨිය. මේකට කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමි පටිපදාය ඥානං අයං වචිතිතී වික්ඛවේ සම්මාදිට්ඨිය. එන චතුස්සත්ත්ව සම්මාදිට්ඨිය කියලා. අන චතුස්සත්ත්ව සම්මාදිට්ඨිය මුලින් ලබා ගත්තාම සම්මාදිට්ඨි ප්‍රඥා. දැන් ඊට පස්සේ ස්කන්ධ පංචකය අනාත්මය බලන එක අරියකාන්ත සීලය. දැන් ඊට පස්සේ හම් වෙන සමාධිය ආනන්තරික සමාධිය. ඒ නිසා පිහිටි ආකාරයෙන්ම ආර්ය මාර්ගයේ ප්‍රඥා සීල සමාධි ඒක වැහුණන් පස්සේ තමයි අපට සීල සමාධි ප්‍රඥා කයකක් පාඩම් කරලා මේක නිවන් මඟ කියලා කියන්නේ පාඩම් කරන්නේ. වැරදි එකක් හරි එකක් හරි ඇරි එකක් හරි හරි එකක් හරි ලියන්න පුළුවන් කියන්න පුළුවන් පාඩම් කරන්න පුළුවන් ලකුණු ගන්නත් පුළුවන්. නමුත් වැරදි එකක් අනුගමනය කරන්න බෑ. ඒක තේරුම් ගන්න. ඒ නිසා මේ ප්‍රඥා කියන එක තේරුම් ගත්තාම ඒක සෝවාන් වලින් එහා පැත්තට සම්මාදිට්ඨිය කියලා පෙන්වන්නේ දුක්ඛේ ඥානන්නේ. ඒතකොට ඒක සම්මාදිට්ඨි ප්‍රඥාව. ඒ පුද්ගලයාට තමයි ඊට පස්සේ අර ඉහිදී සබහන් කළ අරියසාන්ත සීලයේ හැසිරෙමින් අර ක්ලේශයන් ප්‍රහීන කිරීමේ මාර්ගය තුළ අර ආනන්තරික සමාධිය ලෝකෝත්තර සමාධියට ආරපපාද ගන්න පුළුවන්කමක් තිබෙන්නේ. එබැවින් මේ කාරණේ අපට හොඳින් වැටහෙන්න ඕන මේ බෙද බෙදීම් අනාරේ බෙදීම් කියන එක. ඒක ලියන්න කියන්න පාඩම් කරන්න පුළුවෙනි. වාද විවාද කරන්නත් පුළුවෙනි. එහි ප්‍රතිඵලයක් ඉහාත්මයෙන් ලබන්න බෑ. එතකොට සිදු වෙන්නේ අර අරියකාන්ත සීලය අවබෝධ කරේ නැතුව ශික්ෂාපද සංවරයේ සීලය තුළ පවින් නැලකිලා ජීවත් වෙලා ඒ සීලයට අදාළ මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපත ලබලා බවගාමි වෙන්න සහ ඉදිරියේ බුදුරෙක් හමුණු තෙතෙන්ද පාර කැපුණොත් හොඳයි එන්න නමුත් එහෙම ඕනෑකමින් පාර කපා ගන්න බෑ. ඔබට මේ උපන් මනුස්සයාට ඕනෑකමින් මැරෙන්න බෑ මරණකල් ඉන්න ඕනනේ. ඒ වගේ යම් උත්පත්තියක් ලැබුවම ඒකේ කාලේ ගෙවුනහම එතන චුත වෙනවා අපට ඕන වෙලාවට යන්න බෑ. සමහර හිතන් ඉන්නේ උත්සව දිවිලෝකෙට ගිහින් අනාගත බුදුහාමුදුරුව පහළ වුණාම නිකන් ගුවන් ඥානකින් ඇවිදින් බැස්සා වගේ මෙතෙන් එන්න ඒගොල්ලෝ නෝන ඕන විදිහට නෑ අපිට බැරි නම් ඕන වෙලාවක මැරෙන්න මැරෙන කල් ඉන්න ඕන නම් අනිත් පැයටත් ඒ කර්ම ඒ තැන්වල ශ්‍රේවෙන තුරු ඉඳලා චුත්ත වෙන්නේ එනිසා ඔය සිහින මවණේව පැත්තකින් තියාගන්න බුදුන් වහන්සේ පැහැදිලි කරවා දාලේ ඇයි මනුස්ස ප්‍රතිලාභෝච සද්දම්මස්ස දේශනා කියලා මනුස්සයින්ට දැන් එන්න ඕන තැනට ඇවිදින් ඉන්නේ ඔහුට සදාම් හැමීමයි අවශ්‍ය. ඔහු සදාම් පැත්තකින් කියලා සසර ගමන ප්‍රාර්ථනා කරනවා නම් මේ මනුස්ස ප්‍රතිලාභය කනකැස් දේවා විශේෂයෙන් අහස බලන්නාසේ දුර්ලභයි කියලා තියෙනවා. නැවතත් බුද්ධෝත්පාදයක බණ අහන්න පුළුවන් පවුලක උපත ලබා සදාම් හැමෝර ගැනීම කියන එක වෙන්න වඩා නොවෙන්න ඉඩ තියෙනවා කියන එක බුද්ධෝත්පාදයේ ඉන්න අය තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගැනීම තුළ තමයි ඔබට පුළුවන් කමක් තිබෙන්නේ වහවහ මේ කියන අවබෝධය ඇති කරගන්න. මම මේ කතා කරන්නේ එදා සිද්ධියක් ගැන නෙමෙයි මතක තියාගන්න. දැන් බුදුන් වහන්සේ මේක කරගත්තයින් පස්සේ එදා සිට අද ඉන්න අයටම ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව කියන මේ කාරණා අවබෝධ කරගන්න නැත්නම් අනාර්ය සීල සමාධිවල අනාර්ය ගමනක නැත්නම් සසර ගමනක් තමයි හම්බ වෙන්නේ. සන්ධාවන්ති සංසාරන්ති. සසර දුවන් නැත්නම් ඇවිදින්න වෙනවා, සැරිසරන්න සිද්ධ වෙනවා ආවෝදන ප්‍රමතාක්කත්. එනිසා ආරි සත්‍ය අවබෝධය කියන එක සම්බුදු සස්වනේ පමණයි බුදුන් වහන්සේගෙන් පසු පමණයි. ඊට එහා පැත්තට දාන තියෙනවා, සීල තියෙනවා, භාවනා තියෙනවා, ශික්ෂාපද සමාදාන තියෙනවා. නමුත් ආර්ය කියන සීමාවට අයිති වෙන්නේ නැහැ. අනාර්ය ස්වභාවයේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දාදී පොද්ගලින් මුල්කොටගෙන සංයම ප්‍රතිපදා. ආර්ය ස්වභාවයේ ස්ත්‍රී පුරුෂ හිත ඇද ભેදයෙන් තොරව පුද්ගලයේ තුලපදන ස්කන්ධ පංචකයේ තුල සංවර ප්‍රතිපදා. ස්කන්ධ පංචකයෙන් පංචකයට මුකුත් යන්නේ නැහැ. අර අවිද්‍යාව නිසා තමයි සතර හැදෙන්නේ. ඒ හදන එක නවත්තන්න ආරි භාවයටපත් වෙලා ආරිකාන්ත සීලය පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රඥා කියන වචනේ ප්‍රඥාව කියන්නේ ඇත්ත ඇතිින් දැකීම කියලා කියන්නේ නැතුව මේක තේරුම් අරගන්න ඕන. ඒ ප්‍රඥාව ලැබුණ නැති නිසා තමයි අපිට පුද්ගලයේ වශයෙන් පාපයේ ඔස්සේ, පිනේ ඔස්සේ, ධානයේ ඔස්සේ හෙවත් අපුණ්‍යාවිසංකාරයේ ඔස්සේ, පුණ්‍යාවිසංකාරයේ ඔස්සේ සහ අනිජ්ජාවිසංකාරයේ ඔස්සේ සසර ගමන සැරිසරන්න සිද්ධ වුණේ කියන එක එදා ඉන්න අය තේරුම් ගන්න ඇති, අනාගතයේදී පුදුනොත් තේරුම් ගනිවි, අද අපි තේරුම් ගත යුතුයි. එබැවින් මේ සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු කරුණු මේ සීමිත කාල සීමාව තුළ පැහැදිලි කරන්න අපි බලාපොරොත්තු නැහැ, හැකියාවකුත් නැහැ. නමුත් අප මාධ්‍ය වල රැඳී සිටින් මේ කරුණු පියවරෙන් පියවර පැහැදිලි කරනවා කර්මදේශනාමගින්. ඒවා ගණනාවකට සවන් දීම තුළ ඔබටත් මේ කියන කාරණේ ඇත්තද කියලා ඔබතුලින් තේරෙන්න ඕන. එහෙම නැතුව අතීත කතාවක් නෙමෙයි මම මේ කියන්නේ. අප සඳහා ගෞතම සාස්ත්‍රණේ උපන් අප සඳහා ගෞතමයන් වහන්සේ මේ කාරණේ අවබෝධ කරගෙන ඔබත් මේ හතර අවබෝධ කළ යුතුයි කියලා නේ පෙන්නන්නේ. අවබෝධය සඳහා අවශ්‍ය කරුණු තුනක් මම කියලා දෙන්න කැමතියි. එක, එබඳු කරුණු පැහැදිලි කරන්න ආව කෙනෙකුට සවන් දීම සුතමේ ප්‍රඥාව. එම කර්මවල ප්‍රායෝගිකත්වයේ වටහා ගැනීම තමන් සිතා බලා ඇත්තනේ නම් කියලා චින්තාමය ප්‍රඥාව. එම කර්ම අවබෝධ කර ගැනීම තුළින් මේ කියන මාර්ගඵල පිළිලින් මේ කියන සීලය නැත්නම් හරිකාන්ත සීලය නැත්නම් සමාධිය එහෙම නැත්නම් ප්‍රඥා තමන් එතෙන්ටපත් වෙන්න වෙනවා. එහෙනම් අනිත් පැතිනකත් අපි යමු. අරියස්ස භික්ඛවේ විමුක්තිය අනනුබෝධෝ අපටි වේදෝ. මහණෙනි, ආර්ය විමුක්තිය අවබෝධ කරේ නැති නිසා, ප්‍රතිවේධ කරේ නැති නිසා ඔබත්මත් දිගු කලක් සසර සැරිසරනවා දුවනෝ. උන්වහන්සේනම් මම නතර වෙලා තොප දුවනවා කියලා කිව්වා. අඟලිමාල විතරක් නෙවෙයි අපටත් එක්කලා කියන්නේ ඇත්තේ. මොකද ඒ කකුල් දෙකෙන් දුවන ගමනක් නෙවෙයි ඔය කියලා තියෙන්නේ. උන්වහන්සේ මේ සන්ධාවන්ති නතර වුණා. සසර ගමන නතර කළා. ඒ හේතු ඉතුරු කරတာ නැතුව. අනිත් හැමෝම උන්වහන්සේගේ ධර්මයේ වටහා ගන්නත් තාක්කල් අඟලිමාල බුදුන් පස්සේ දුවනවා වගේ සසරේ දුවනවා. ඉතින් උන්වහන්සේ අපට තමයි මේ කියලා තියෙන්නේ. මම නතර වෙලා උන්වලත් නතර වෙන්න කියලා. ඒක තමන්ද කිව් දෙයක් වශයෙන් තේරුම් ගත්තොත් සසර ගමන නතර කරන්නේ කොහොමද කියන කාරණාව අවබෝධ කරගන්නට ලබාගත් ජීවිතේ පැවරී තිබෙන වගකීම් යුතුකම් ඉටු කරමින් මහන්සි වෙවි. පැවරී තිබෙන වගකීම් යුතුකම් පමණක් 100ක් ජීවිතේ කියලා හිතාගත්තොත් එහෙනම් හැකියාව කරයි, ගවල් දරවලාදයි, මව්පියන් බලාගනි, දරුවන් බලාගනි, යුතුකම් ඉටු කරයි. නමුත් පුතග්ජන භාවයෙන් ඉඳෙන්දරව ජීවිත අවසානයේ සියල්ල ඇලීමෙන් පරලෝ යන්න වෙනවා කැමැත්තෙන්. දමා යන්න වෙනවා. ඇලීම නිසා දමා යන්න බැරි වෙනවා. ඒ නිසා අවංකවම 100ක් මේ දේවල් දමා යා යුතුයි අපි. දමා යන්න පුළුවන් තරමට හිත හදා ගන්නට ධර්මයේ සරණින් පුළුවන් වෙන්නේ. නැත්තම් හිත හදා ගන්න බැරුව දමා යන්න වෙනවා. පසුගිය කාලවක වානලෝය නිලවසෙන් අනුමත නොකළ බෙහෙත් ඔස්සේ මිනිස්සු දිවෙ මොකටද? මරණයට බය නිසා. දැනුත් මේ පොරාලාලා බොරු කර කර එන්නත් දෙන්නේ ඇයි? මරණයට අකමැති නිසා. එහෙනම් තව ඉන්න කැමති නේ. නමුත් අපි කියමුකෝ ඒ බෙහෙතෙන් හෝ අත් මේ එන්නතින් හෝ කල් දැම්මයි කියලා. ඊළඟට දවසක් එනවා සමුගන්ධ. නවට බෑ, පියාට බෑ, බෝධි පූජාට බෑ, වෛද්‍යවරුන්ට බෑ. එදාට මොකද කරන්න ඕන? එදාට ඉන්ජෙක්ෂන් ගහලා බෑ නේද? අනේමාව බේරගන්න කියලාත් බෑ නේද? නමුත් හිත හදා ගන්න බෑ. එහෙනම් ඇල්මෙන් පරලෝ යන්න වෙනවා. නමුත් නකුලපිතු දෙවෙනි සූත්‍රය සඳහන් කරනවා නකුල මාතාව නකුල පේතුමාට. අන්න ඒ අවවාදය මේ සමාජයට වළංගු වෙන්න වෙනවා. ඉන්පෙන් මිට මේ වේරේ ධර්මදේශනාම කරලා තියෙනවා මේ මාධ්‍ය තුල. ඒක තමයි ඔය තියෙන්නේ ධර්මයක් නොදන්නා අයට ජීවිත අවසානයේදී පිරිද්දේශනාවක් කොට පුණ්‍ය චේතනාවක් මතක් කොට පිනින් පරලෝ යන්න හදලා දෙන එක දුටුගැමුණු රජතුමාගෙන් පටන් අරගෙන පුණ්‍ය මාර්ගයෙන් පරලෝ යාම. අදකත් පාවිච්චි වෙන පින්පත පාවිච්චි කරලා. නමුත් ඒ ධර්මයේ නොදන්න අයද. නකුල මාතාව නකුල පිතුමා ආගමේ රෝගී වුණ වෙලාවේ කියන්නේ එහෙම නෙමෙයි. කරුණු හතරක් පෙන්නනවා. පහක් පෙන්නනවා. ඔබ පරලෝ ගියයි කියලා ඔබේ දරුවන් අනාථ වෙයි කියලා හිතන්න එපා. අපේක්ෂා සහිතව පරලෝ යාම තථාගතයන් වහන්සේ ගර්හාවට ලක් කළා. ඒ නිසා අපේක්ෂා සහිතව පරලෝ යන්න. මට දැනීම තියෙනවා මට දරුවෝ රැක බලා ගන්න පුළුවන් ඒ නිසා ඒ ගැන අරමුණු අපේක්ෂාවක් තියාගන්න එපා. ඔබ ගියන් පස්සේ මම වෙනත් විවාහයක් කරගනී කියලා අපේක්ෂා තබා ගන්න එපා. මම එහෙම අපි එකට හිටියා මට එහෙම ඕන කමක් නැහැ. ඔබ ගියන් පස්සේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වැඩම කරගන්න නැති වෙයි කියලා දන් දෙන්න නැති වෙයි කියලා කලබල වෙන්න එපා. ඊට වඩා මම වැඩම කරගන්නවා. ඔබ ගියන් පස්සේ සිල් සමාදන් වෙන්න නැති වෙයි කියලා නෑ මම ඊට වඩා වැඩියෙන් කරනවා. ධර්මයේ පෙන්න ආරියමුක්තිය මට බැරි වෙයි කියලා කලබල වෙන්න එපා. දැනටත් මම සතුටුදා ගන්න කෙනෙක්. බලන්න. ආන්න ඒක ජීවිත අවසානයේ යථාර්ථය ඕනෑම දෙයක් අතහැර යන්න වෙනවා අපිට. යථාර්ථය අතහැර යන්න වෙනවා. නමුත් පුතග්ජන පුද්ගලයාට අතහැරුණාට සිතින් අතහරින්න බැරිකම තමයි සතර හදලා දෙන්නේ. එනිසා අපිට එතෙන්න පුරුදු වෙන්න වෙනවා. බයසෝකනේ දා නැතුව. කොයම් මොහතක හෝ ඇඹිට පිවෙන්නාපම අනේ මේවා දාලා යන්නේ කොහොමද කියලා හිතන්නේ නැතුව ඒවට අවශ්‍ය නීති මෙහෙයුම්ට කරලා ඇඹිට පියාගන්න. කිසි බරක් නැතුව ඇඹිට පියාගන්න ලෝකේ අමතක කරලා ඒක හදන්න ඕන හිත. ඒක තමයි බුදු සමය පෙන්වන මාර්ගය. මේ සමාජයට හඳුන්වා දී යුතුයි මරණයටපත් වුණාම අදාළන අඬන්න නෙමෙයි. මරණයටපත් වෙනකොටපත් වෙන්න අඬන්නේ නැතුව යන්න අවසර දෙන්න. ඒ නිසා අපි මේ පිළිබඳව පිට වඩා පැහැදිලි කරන්න කාලය ගන්න නැහැ. අන්තිම වචනේ ගන්න වෙනවා. විමුක්තිය කියන්නේ මොකද්ද? සාමාන්‍ය විමුක්ති කියන වදේ තේරුම මිදීම කියන එක. එතකොට ආර්ය අරියස්ස විමුක්තිය. දැන් සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන මම කතා කරන්නේ. දැන් මොනවෙන්ද මිදුනේ? අන්න ඒක තේරුම් ගන්න වෙනවා. අපි තථාගත බුදු පියාණන් වහන්සේ නැත්නම් සරියුත් මහ රහතන් වහන්සේ යන සම්බන්ධ කතා කරන සසරින් මිදුණයි කියලා. දුකින් මිදුණයි කියලා. නමුත් කව කරපු අය සසරින් මිදිලාද? පින් කරන අය සසරින් මිදිලාද? ධ්‍යාන වඩන අය සසරින් මිදිලාද? නැහැ. ධ්‍යාන වඩන අය පවා රූපී අරූපී බමුතල වලට ගිහිල්ලා සසරේ ඉන්නේ. නමුත් බුදුන් වහන්සේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ජීවිතාවසානයේදී කොහෙද ගියේ? පවෙන් පරලෝ ගියාද? පිනෙන් පරලෝ ගියාද? ධානයෙන් පරලෝ ගියාද? නැහැ, පරලෝ නොගියා. අන්න මිදීම විමුක්තිය. ඒ නිසා ඒ විමුක්තිය අනාර්ය ශාසනවල නැහැ. ඒ වෙනුවට නිල්ලහස වෙනුවට පොන්චි වලාකුලකට රැවටිලා ඉන්නේ. නිල්ලහස පේනවා වලාකුල තුලින්. නිවීම වගේම සැනසීමක්. නමුත් ඒකේ අවිද්‍යාවක් තියෙනවා. ඒ නිසා ඒක අනාර්ය විමුක්තිය. ආර්ය විමුක්තිය නෙමෙයි. ආර්ය මුක්තියදී තථාගත බුදුපියාණන් වහන්සේ මිදීම පැහැදිලි කරනු ලබන්නේ ආර්ය පුද්ගලයාට, සෝවාන් පුද්ගලයාට වීරිය කිරීම තුළින් පංච උපාදානස්කන්ධ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලමින් කර්ම රැස්වෙන් දිරුනොවි කර්මස්සේ කරන ප්‍රතිපදාවේ අරමුණෙන් අරමුණට යනවා නම් ඒ අරමුණෙන් අරමුණට යනකොට ලෝභයෙන් දේසේ මොහෙන් මිදෙන්නේ වෙන මොකෙන්ම මිදෙන්නේ නැහැ. ඒවා මිදෙනකොට ඒවන් මිදෙනකොට තියෙන යථා ස්වභාවය ඒ යථා ස්වභාවයේ තමයි නිදීම කියලා කියන්නේ. තථාගත බුදුපියාණන් වහන්සේගේ ධර්මදේශනා මාධ්‍ය තුල ධර්ම මාර්ගය තුල ධර්ම ශ්‍රවණය කරගත්ත ඕන කෙනෙකුට, තේරුම් ගත්ත කෙනෙකුට, ස්ත්‍රී පුරුෂ දිහිපැදි ભેදයෙන් තොරව, නැත්නම් ලංකාවේ පවතින වෙනත් ආගම් ભેදයකින් තොරව, ලෝකේ පවතින රටවල් වල ભેදයකින් තොරව, ඕනෑ භාෂාවක්, ඕනෑ ආගමක්, ඕනෑ රටක් නිවැරදිණේ කරද්දිම මේ කනුගමනය කිරීම තුළ මේ චිත්ත අභ්‍යන්තරයේ පවතිනා වූ නිදුන ස්වභාවය මොනවෙන් මිදෙන ස්වභාවයේද? ලෝභ දේශ මොහයන් හේවත් සතර ඇවිද වෙන කාරණාවලින් මිදෙන ස්වභාවය. මේ නිදෙන ස්වභාවයට පෙන්වන්නේ සෝවාන්නාභී මාර්ගඵල වලින් නිවන් සාක්ෂාත් කරගන්නවායි කියලා. ඒ නිවන් පදයට අර්ථ අපි සපයලා තිබෙනවා. ඒක ඔබ හිතන් හිච්ච පරිදි මරණින් එහා පැත්තේ ලැබෙන එකක්. අනාගත බුදුන් වහන්සේ ලබා දෙන දෙයක් කියන සංකල්පේ ඉන්න එපා. ඒක ඔබේ ජීවිතය තුළ තිබෙන දෙයක්, ඔබට හොයාගන්න බැරි දෙයක්. ඔබ ඒක හොයන විදිහන් කීපයක් මම කියන්නම්. ඒක නෙමෙයි හම් වෙන්නේ, නමුත් ආසන්නේ හමු වෙනවා. ඔබට හිතේ අමාරු දුකක් නේද? හොඳයි, ඔබ මත්පැන් පානය කරලා අමතක කරලා නැද්ද ඒක දවසකට? ආ, ඒ ඔබ හෙව්වේ දුකින් මිදීම. ඔබට ඔබ කුඩු වලට හුරු වෙච්ච කෙනෙක් නම් මේ බාහිර ලෝකේ තියෙන කල්පනා අමතක කරලා හිතින ලෝකයකට ගිහින් ඉන්නව නේද ටිකක් වෙලා? ඔබ හොයලා තියෙන්නේ ඒගොල්ලෝගේ භාෂාවෙන් කියන ආතල් එකක් නේද? නමුත් හෙට උදේට ඒකත් නැහැ, හැඟෙන් දෙන්න දුර්වල වෙලා ඇට සැකිල්ලක් කළා මරණයටපත් වෙනවා. නමුත් හොයලා තියෙන්නේ මොකක්ද? විමුක්තිය. එහෙම නැත්නම් තවත් මේ සමාජයේ යම් යම් ප්‍රියාකාරකම් පවතිනවා. මට මේ මාධ්‍ය තුල මෙසේ මේක විස්තර කරන්න හැකියාවක් නැහැ. නමුත් ඔය දෙදෙනෙක් එකතු වෙලා කරන්නා වූ ප්‍රියාකාරකම් තුල පවතින වචනයක් ඒ පොත්පත්වල සොරසාන්තය කියලා. මෙන්න මේ හොයන්නේ විමුක්තිය. අර ඒ මොහොතේ ලෝකෙ සියල්ල අමතක වෙලා යාම තුල පුදුම සැනසෙල්ලක් දැනෙනවා. නමුත් ඒක සාවිතිකකින් නැති වෙලා යනවා. හෙටත් අනිද්දාත් නැවත නැවතත් ජීවිතේ පුරාම සහ සංසාරයේ පුරා හොයනවා, හම්බ වෙන්නේ නැහැ, යට වෙලා යනවා. අර කැලේට ගියාය මොකද කරන්නේ? ඒගොල්ලොත් හැරෙයි මුක්තිය. ඒගොල්ලෝ මොකද කළේ? කෙලස් ටික ඈත් කරගෙන පළවෙනි දේ තුන් වෙනි හතරෙන් ධානෝස්සේ හොයාගත්තා විමුක්තිය. නමුත් ඒකෙත් උනේ මොකද්ද? ඒකෙත් උනේ කෙලස් යටපත් වෙලා නිසා ආපහු අර වෙහිලා යනවා දිගු කලකින් හරි. මේ හැමෝම හේව්වේ නිවන් මතක තියාගන්න. නමුත් හොයපු පාර වැරදි. මේ මම කියන වචනය ත්‍රිපිටකයේ ග්‍රන්ථවල නැහැ. ත්‍රිපිටක ග්‍රන්ථවල 1997 පරලෝසකත්වන්ට යදුනා වූ නැත්නම් අපහැර ගියා වූ චින්තකෙක් හිටියා ඉන්දියාවේ ಭಾರತයේ ක්‍රිෂ්ණමුත්තුමන් කියලා. එහෙම නැත්නම් තවත් කෙනෙක් හිටියා භගවාන් රාජ්නිස් කියලා. එතුමනුත් මේ ගියා. මේ ග්‍රන්ථ සියල්ල පරිහරණය කිරීමේදී මම හොයපු දෙයක් දැක්ක දෙයක් තියෙනවා. එතුමන්ලා කියනවා බුදුරජාණන් වහන්සේ හැම විටම හිටියේ සොරතාන්තේ කියලා. ඒ මොකද කියන්නේ? ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ විමුක්තිය ලැබෙන්නේ නැහැ. ඒක කෙලෙස් වලින් වහන්න බෑ, කෙලෙස් නැති නිසා. ඒක තමයි මිනිස්සු මේ වැරදි කාමාර්ග වලින් ඔක්කගෙන්ම හොයන්නේ. තත්පරයයි දෙකයි කිට්ටුවට යනවා නේරනවා හම්බ වෙන්නෙත් නැහැ බැහැනවා. ඔබ හොයන සැප හොයන පාර තමයි මේ බුදුදහමෙන් පෙන්වන්නේ. එදාට කෙලෙස් ටික අයින් වෙලා ගියාම ආයේ කෙලෙස් අයින් කරලා ඈත් කරලා හොයන්න දෙයක් නැහැ. හැමදාටම තියෙනවා ඔබ. දිගක් නැහැ, පළලක් නැහැ, අතීතයක් නැහැ, අනාගතයක් නැහැ, හට ගැනීමක් නැහැ. තව තියෙනවා හිරු සඳු නැහැ, පටවි ආපෝ තේජෝ නැහැ කියලා ඉන්ද්‍රාණ සූත්‍රයේ තව වදන ගොඩක් තියෙනවා. නමුත් මහණෙනි නෝපන් හටගත්තා වූ ඒ ඇත්තේ එතෙන්ද ගියාම සසරෙන් මිදිලා විමුක්තිය කියන්නේ යන්නේ. මොකද සසර උපදවන කාරණා නැහැ, ගමනක් නැහැ. නමුත් විමුක්තියක් ඇත. මතක තියාගන්න. එනිසා ඒ පාර මිනිස්සු දන්නේ නැතුවම මෝඩකමට Taman දන්න පමණට වෙනත් පාරවල් වලින් මේට කිට්ටු දෙයක් හොයනවා. තත්පරයකට දෙකකට විනාඩියට දවසකට ආදි වශයෙන්. නමුත් ඒක කෙලෙස් යට කරලා හොයන නිසා, ඈත් කරලා හොයන නිසා වැහිලා යනවා අප. සාමාන්‍යයෙන් පාසි තියෙන වැවක ඈත් කරලා නාන්න පුළුවන්. ගොඩාවහම මොකද වෙන්නේ? වැහෙනවා. හෙට ගිහින් බලමු ආයෙ වහලා. එහෙනම් මේ විමුක්තිය ජලාශය හා සමානව කෙලෙස් පාසි වශයෙන් දැක්කොත් පාසි තියාගෙන හැමදාම මේ ජලාශය පාදන්න බෑ. පාසි නැති දවසට ආයෙ වැහෙන්නෙම නෑ. ක්ලේශයන් පාසි වලට සමාන කරගත්තොත් එහෙනම් ධර්මයේ තුලින් මේ පාසි කියන ස්වභාවය වගේ ක්ලේශ ධර්මයන් නසාගත්තොත් ඔබ අර වැරදි ප්‍රයාමාර්ග වලින් හොයන්නා වූ විමුක්තිය නිවන කියන නමින්, එහෙම නැත්නම් විමුක්තිය කියන නමින්, එහෙම නැත්නම් අර පොතේ සඳහන් පරිදි සුරතාන්තය කියන නමින් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ තමයි මිනිසුන්ට යහගේ උපරිම දොර. ඉතිහාය අඬ දෙකුත් නැහැ. ඊට මෙහා නතර වුණාද හරියන්නේත් නැහැ. මේක විප්ලවයක්. මිනිසා විසින් කරන ලබන චින්තන විප්ලවය. තමා සොයා ගැනීම. මතක තබාගන්න. තමා කියලා දැනට පාවිච්චි කරන්නේ ලෝභයේ දේශයේ මොහයේ නැමැති පුම්බපු වැලුණේකට, බොරුවකට. වැලුණේ මොකුත් නැහැ නේ, ඇතුලේ හුලන් විතරනේ තියෙන්නේ. ඒ වගේ දැන් තමා කියලා කතා කරන්නේ ආරෝපිත දෙයක්. නමුත් ඒ ආරෝපිත දේ අතහැරෙනකොට සැබෑ තමා හම්බ වෙනවා. හැබැයි ඒකට සත්‍යයි විත්‍ය කියන්නේත් නැහැ, මම කියන්නේත් නැහැ. මතක තබාගන්න. නමුත් ඒ තමයි බුදුන් වහන්සේ. ඒ තමයි බුදුන්. එතකොට මෙන්න මේ ධර්මයේ කියන වචනට අදාළ මේ කරුණට පත් වෙනකොට ස්කන්ධ පහෙන් පහට ක්ලේශයන් නිරෝධය වෙනවා. නිරෝධය වෙනුවෙන් නිරෝධයට හමු වෙනක විමුක්ති. එනිසා ඒකට කියනවා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියලා. ඉතින් මෙහෙම මේ දේවල් ඉදිරිපත් කරපුවාම අපිව මේ ධර්මයේ විකෘති කරන අය වශයෙන් හංගඩු ගහන්න ඉස්සර වෙන්න එපා. මලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සේ මාර්ගඵල නැති උනේ ධර්මයේ විකෘති වෙන නිසා. ඒකට කාටවත් චෝදනා කළා හරියන්නේ නැහැ. බමුණන්ගේ අර්ථ ඉස්මතු වීම තුළ අනුකුබ්බේන පුතක් දැනගතව හොති ආර්ය සත්‍යය වසාලමින් සම්මතර්ථ භාවිතා කළ නිසා. නෑ හොයා යන කෙනෙකුට අද හමු වෙන්න පුළුවන්. සොයන්නාට සම්බවෙන්නේ. ඒක මහප්පදේශනාවල උපදේශ හතරට අනුව යමින් ගැලපෙනවද කියලා බලලා ගැලපෙනවා නම් තේරුම් ගන්නකොට තේරුම් ගන්නවා නම් අනුගමනය කරනකොට ඔබටත් මේ බුදුන් වහන්සේ වදාළ විමුක්තිය ඉහාත්මයෙන්ම හමු වෙයි. එනිසා මේ සූත්‍ර දේශනාව තුළ තථාගතයන් වහන්සේ ගැඹුරු කරුණක් පැනලා තිනවා. ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය නැතුව අනාර්ය මේ හතරම තියෙනවා. එහෙනම් ඒක සතර ඇවිදින්න පුළුවන්. එහෙනම් ඒ හතර අවබෝධ කරගත්තාම එහෙනම් බුදුන් වහන්සේට සතර ගමන නිමා කරමින් සම්සම් වෙන්න පුළුවන් වුණා. අපටත් ඒ සම්සම් ලබාගත්තු බුද්ධෝත්පාදයේ තුළ මේ සද්භාව තුළ සදහම් මෙසරණින් මේ කියන தත්ත්වයටපත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ මහග පාදා ගැනීම සඳහා අනුග්‍රහක බවතුන් ඇතුළු සෑම සියලු දෙනාටම මෙම ධර්මදේශනාවේ කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද ආකාශත්ථාජි වුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දෙනාටම තෙරුවන් සරණයි. දම්සභා මණ්ඩපයේ පින්වරයි දිවි